දවසේ පඩිය මේ දවසේ පඩිය නිසා පෞගේදවස්වල ස්ට්‍රයික් කර ගියා. ඒක වැඩි කරගන්න. අපි මේක සමාගමත් පාඩු කරන්නේ නැතුව කම්කරුවටත් අසාධාරණයක් වෙන්නේ නැතුව අපි ඒක ඉස්සරහට යන්න ඕනේ. වත්ත වැහුනොත් අපිට වැඩ නැති වෙනවා. ඒ නිසා මේකත් යන්න ඕනේ. මේක රටට ජාතික ආර්ථිකය ඉස්සරහට ගේන්න. ඒ නිසා මම විශේෂයෙන් යෝජනාවක් හැටියට ගේනවා. තමුන්නාන්සේලා මහන්සියලා වැඩ කරනවා. ඒ වැඩ කරන මහන්සියලා වැඩ කරන අයට මේ අවස්ථාව සලසා දෙන්න. මාසේ දවස් 30ක් තියෙනවා. 30න් උපරිම වැඩ ගන්න පුළුවන් අවස්ථාවට යන්න. ගියාට පස්සේ අපිට ඒකට සානාධාරයක් දෙන්න අවශ්‍ය පසුබිම සකස් කරන්න පුළුවන්. කම්පැනි ආරක්ෂා කරගන්න පුළුවන් කම්කරුවටත් ඒ අවස්ථාව සලසා ගන්න පුළුවන්. අද දින වැටුපෙන් ජීවත් වෙන්න අමාරුකමක් තියෙනවා. වැඩි කිරීම සඳහා ඒ සානාධාර වැඩපිළිවෙලකට යන්න අවශ්‍ය පසුබිම සකස් කරන්න ඕනේ කියන එක මම යෝජනා කරනවා. තව ඉස්සරහට එන අපේ ආණ්ඩුවට යෝජනා කරනවා.